ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද හිමිදිරි පාන්දර මේ පින්නතුන් ඉමහස්සත් දහයෙන් විහාරස්ථානය කරවැදෙන්නා ඊටම වටිනා කෘතවේදී පින්කමක් ඥාතික යුතුයකමක් සිදු කරන අවස්ථාව මේත මාස 3කට කලින් අපේ මෙන්නනෝ ඊටම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු චන්ද්‍රානේ වික්‍රමතුංග මහත්මිය වෙනුවෙන් එතුමගේ උපන්දිනයේ සිහිපත් කරලා සිදු කරන පින්කම එක අතකින් එතුමියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට අනිත් අතෙන් එතුමියගේ ගුණ අනුස්මරණය කරන කිරීම සඳහා කරන පින්කම. ඉතින් ඔබ ආදරණීය සහෝදරයන් විදියට දන්නවා එතුමියගේ තිබිච්ච ගුණහපත්කම් පිළිබඳව. ඉතින් එතුමිය බොහෝ දෙනෙක්ගේ හිත් දිනාගත්තා. ඒ හිත් දිනාගත්තේ එතුමිය තුළ තිබිච්ච ගුණයන් නිසා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයේ හිත් දිනා ගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. වරක් එක්තරා තැනැත්තෙක් භාගතුන් වහන්සේගෙන් අහනවා කතං මිද්ධානි ගන්තති කියලා. මිතුරන් දිනාගන්නේ කොහොමද කියලා. How to win friends කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දදං මිද්ධානි ගන්තති කියලා. දන් දෙන තැනැත්තා පරිත්‍යාග සීලී කෙනා අනිත්‍යයේ හිත් දිනා ගන්නවා කියලා. ඉතින් චන්ද්‍රාණේ නෝනගේ ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පරිත්‍යාග සීලීත්වය. එතුමියගෙන් දෙයක් ඉල්ලන්න ඕනේ නැහැ. යම්කිසි කෙනෙකුට දෙයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය තැනට ගිහලා ඒක දුන්නා. ඔබ දානම දාන ගෙවල් වලට දානෝපකරණ හදාගෙන එතුමියට ආරාධනා නොකර ඒ දාන වලට සහභාගී වෙන ගතියක් තිබුණා. එතුමියගේ දෑත නිතරම දන් දීම සඳහාම සෝදානම් වෙච්ච දෑතක් වුණා. අන්නේ ගුණේ නිසා එතුමියට බොහෝ දෙනෙක් කැමති වුණා. ඊළඟට භාගතුන් වහන්සේ සඳහන් කරනවා කෙනෙක්ගේ හිත් දිනා ගන්න ඕන නම් ඊළඟ පියවර තමයි සිල්වන්ත වීම කියන එක. බෞද්ධයන් විදිහට අපි අපේ නිත්‍ය සීලය වෙන පංච සීලයන් අපි ආරක්ෂා කරනවා. ඉතින් එතුමිය සිල්වන්ත ජීවිතයක් ගත කළා. කායික වාචික සංවරයෙන් හැමදෙනාගේම හිත් දිනාගෙන කිසිදු කෙනෙකුගේ හිතක් නොදෙන විදිහට එතුමිය කටයුතු කළා. අනිත්‍යයෙන් ඇතැම් විට එතුමියට කරදරයක් අපහසුාවක් වුණත් එතුමිය අනිත්‍යයේ ප්‍රේදවන්න කිසි වෙනකට උත්සාහ කළේ නැහැ. එනිසා හොඳ හිතක් හිමිච්ච කෙනෙක් සීලවන්ත ජීවිතයක් ගත කළා. ඒ සීලවන්තකම නිසා එතුමියට බොහෝ දෙනෙක් කැමති වුණා. ඒ වගේම අනිත්‍යයේ දිනා ගන්න තියෙන ඊළඟ ලක්ෂණය තමයි අවංක භාවය කියන කාරණය. අවංකව තමගේ යුතුයකම මැනවින් ඉටු කිරීම. ඉතින් එතුමියට යම්කිසි යුතුයකමක් වගකීමක් ලැබුණා නම් ඒක ඉතාම අවංකව ඉහළම මට්ටමින් එක සිට කළා. අනිත්‍යගේ හිත් දිනා ගන්න අවංකවාදයේ ඉහිලෙන්න තියෙන ඕන ගුණයක්. ඉතින් මෙන්න මේ ලක්ෂණ එතුමියගේ ජීවිතය තුළ තිබුණ නිසා එතුමිය භෞතික කයින් අපෙන් වෙනුණත් එතුමියගේ ගුණාය අපේ හදවත් තුළ බොහෝ කාලයක් සනිටුහන පවතිනවා. එතුමිය ජනවෙච්ච දවස් ඉඳලාම එතුමිය බලන්න ආපෝය දිහා බැලුවත් එතුමගේ අවසන් කටයුතු වලට පින්කම් වලට සහභාගී වෙච්ච පිරිස දැස බැලුවත් මම හිතන්නේ ඉහළම අධ්‍යාපනයක් ලැබලා ඉහළම රැකියාවක් කරපු කෙනෙකුට වඩා එතුමිය බොහෝ දෙනෙක්ගේ හිත් දිනාගෙන තමයි කීර්තියේ ඉහළම තනස්ථානෙ තමයි එතුමිය අපෙන් සමගත්තේ. ගිහියන්ගේ හිත් දිනාගන්න කෙච්චරම අමාරුවක් නැහැ. යම් සේනොඩ සින්දුවක් කිව්වත් බොහෝ දෙනාගේ හිත් දිනාගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේලගේ හිත් දිනාගන්න එක ඒතර සරල දෙයක් නෙවෙයි. මම හිතන අපේ සමාජින් අය අතුරින් චන්ද්‍රාණි නෝන බොහෝ ස්වාමීන් වහන්සේලගේ හිත් දිනා ගත්තා. ඒ හිත් දිනා ගන්න පුළුවන් මොනේ තුමේ තුල තිබෙන ශ්‍රද්ධාව නිසා. ස්වාමීන් වහන්සේට ආම කෙනෙක් වගේ බොහොම ආදරෙන් සෙනෙහසින් සැලකුවා. ධර්මයෙන් හරකට නිතර කැමති වුණා. දස්සන කාමෝ සීලවතං සද්ධාමං සෝතමිච්චති විනය මච්චේරමණං සවේ සද්දෝති උච්චති කියලා සඳහන් කළා. ශ්‍රද්ධාවන්ත කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ සිල්ලතුන් ගුණවතුන් දකින කැමැති. එතුමිය නිරතුරුව ස්වාමි වහන්සේල දකින්නට ඇසුරු කරන්න කැමති වුණා. ඒ වගේම සිල්වන්ත ජීවිතයක් ගත කළා. ඒ වගේම නිතර ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම පරිත්‍යාග සීලී ලක්ෂණ එතුමියගේ තුල තිබුණා. මෙන්න මේ ලක්ෂණ තුලින් එතුමිය සැදහවත් ජීවිතයක් ගත කළා. අන්නේ ගුණ නිසාම ඇත්තටම එතුමිය අපෙන් වෙන් වුණත් අපේ සිත් තුළ එතුමිය බොහෝ කලක් ජීවත් වෙනවා. යම් කෙනෙක් ඉතාම කීර්තිමත් අවස්ථාවක මිය ගියා කියලා කියන්නේ ඒකේ එක සලකුණක් තියෙනවා. ඒ කෙනාගේ ළඟ ලොකු ගුණයක් තියෙනවා. ඒ ගුණේ කියන්නේම නැවත ඉපදෙන තැනට ඒ තමන් උපයාගත් ධනයයි. ඉතින් ඇත්තටම අප එතුම ගැන හිතනකොට අපි හිත යුතු කාරණය තමයි චන්දරාණි නෝනගේ ළඟ තිබිච්ච ගුණ නිසා දැන් හොඳ තැනක ඉපදෙලා ඇති කියලා අපි නිතරම හිතන්නට ඕන. අපේ හිතේ එන සංවේගය නැති කරගන්නකොට තියෙන එකම ක්‍රමය තමයි ඒක. ඒ නිසා එතුමේ ලැබෙන තිබිච්ච මේ ආත්ම භාව ජීවිතයට වඩා ඉහළම තැනක ඉපදෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒකම තමයි අපට සැනසෙන්නට තියෙන කාරණය. ඉතින් එතුමිය ස්වාමීන් වහන්සේලා බොහෝ නමකට ඉතාම ගෞරවයෙන් මුළු ජීවිත කාලය පුරා ඇසුරු කළා, උපස්ථාන කළා. එතුමිය මම හිතන්නේ තමන්ගේ දරුවන්ටත් වඩා කාලය ගත කළේ ස්වාමීන් වහන්සේලෙමයි. ඉතින් ඒ නිසා හාමුදුරු හුඟ දෙනෙක් එතුමියට බොහොම ආදරෙන් සැලකුවා, එතුමිය ගැන දැක බලාගත්තා. ඉතින් විශේෂයෙන් ලංකාරාණ ස්වාමීන් වහන්සේලා නාගිත හාමුදුරු ඇතුළු ඒ හාමුදුරුවන් නිතරම එතුමියගේ ගුණ කියනවා, එතුමියට උදව් උපකාර කළා. ඉතින් ඒ කිමිච්ච ගුණේ නිසාම තමයි ඒ සියල්ලම සිද්ධ වුණේ. ඉතින් අපි එතුමිය ගැන හිතලා එතුමියගේ ගුණ කාය පිළිබඳව හිතලා අපි සැනසීමටපත් වෙමු. එතුමගේ සසර ජීවිතයේ සෝකත් වන්න ඒ සිද්දකල සිළු පින්කම් ඒකාන්තයම හේතු වාසනා වෙනවා. ඉතින් අද දින නන්දනී නෝනා, අනිත නෝනා, ඔබේ දෑතින් ආදරණීය සහෝදරිය වෙනුවෙන් සෝදානම් කරු මේ දාණය සැරියුත් මුගලන් ආදී නික්ලේසී මහරහතන් වහන්සේලාගෙන් පැලදෙන මේ උතුම් සංඝ පරපුරෙහි ඒ ගුණ සමුදාය උදෙසා පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මේක මාස 3කට කලින් අපේ නෙවෙන්නනෝ අද දිනේ උපන්දිනයේ සමරන චන්ද්‍රාණී වික්‍රමතුංග මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් වී හැකි යම් තාක් ඥාති මෙත්නම් එතුමගේ ස්වාමි පුරුෂයා, ඒ වගේම ආදරණීය දෙමව්පියන් ඇතුළු එතුමිට උදව්කාර කරපු යම් තාක් ඥාති මිත්‍රාදීන් මෙත්නම් ඒ සියලුම දෙනා මේ පින දෙක සුවපත් වෙත්වා. මේ දානයේ මහා සංඝරත්නය වෙත සංඝ සතුකොට පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් මේ හැටියට වාක්‍ය කියලා දානයේ සංඝ සතුකොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම, ඉක්ඛිතං පට්ඨිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්නරසියතා ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමෙන්ජතු. හොඳයි නන්දනී නෝනා, අමිත නෝනා, බොහොමත්ම සැනසීමටපත් වෙන්න ආදරණීය සහෝදරියගේ උපන්දිනය වෙනුවෙන් ඔබෙන් ඉටුවන්නට උනියුතුකම බොහොම ඉහලින් සිදු කරන අවස්ථාව. ඉතින් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා රැස්සක් වැඩ සිටින අවස්ථාවේ ඔබේ දෑතින් මේ ලස්සන විහාරස්ථානයේ ඉතාම ලස්සන පින්කමක් ඔබේ දෑතින් සිදු කරගෙන ලැබුණා කියලා මුවන් සතුටට පත්වන්න. ඉතින් චන්දරාණි නෝනා මේ පින්කම දකින්නට පුළුවන් තැනක ඉන්නවා නම් මේ පින්කම දැකලා මුවන් සතුට වෙනවා ඇති. තමන්ගේ ආදරණීය සහෝදරියන් මේ කරන පින්කම දැස බලලා ඔබට ආශිර්වාද කරනවත් ඇති. එනිසා කල්පනා කරන්න මේ වෙලාවේ දානේ සංසතකට පූජා කිරීමෙන් සම්බුද්ධ පූජා කරwidetildeමෙන් පංචශීල සමාදන් වීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පින්දහමල බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේ මාස 3කට කලින් අපෙන් වෙනුණු චන්ද්‍රාණී වික්‍රමතුංග මහත්මිය මේ පින අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ තැන් වඩමින් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනං හෝ හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවක්කති ඒවමේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති හොඳයි රැස්කරගත් මේ සීලකින් අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම ආරක්ෂාව සලසා දෙත්වා සම්බුදු ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා චන්දරන්ඥෝනගේ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය සලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු සාදෝ සාදෝ සාදෝ හොඳයි නන්දනී නෝනා අමිත නෝනා බොහොමත්ම සැනසීමට පත් වෙන්න අද දින තමගේ සහෝදරියගේ උපන්දින වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත් තමගේ දෑතින් සිදු කරගන්න ලැබුණා කියලා රැස් කරගත් මේ උතුම් පින් දහමල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිරදීවනේ සලසේවා ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම අප හැම දිනාටම ආශිර්වාදයක් වේවා සසර ජීවිතං සෝපත්ව ප්‍රාර්ථනානුකූලව ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් ඔබ හැම දිනාට මේ උතුම් පින්කමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා සෙන්ගාථා ප්‍රකාශ කරමින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. සම්බේතයෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ මුන්දානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තුති අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.